රටේ අවශ්‍ය වෙනව මේ පාර්ලිමේන්තුව ස්ථාපිත වෙන්න ඉස්සලා ස්ථාපිත වෙච්ච ආයතන තමයි පළාත් සභාව. මේකට කියව ගම් සභාව. මේ රටේ පුංචි ආණ්ඩුව මේවා. ඉතින් මේවා නිලධාරීන්ගේ අතරපත් නොකර මේවා විසිරුවාරිනෝ නම් නිශ්චිත වූ දිනයකදී නිශ්චිත වූ දවසකදී මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන කටයුතු කරලා විසිරුවාරින්න කියන ඉල්ලීම අපි කරනවා. අපි කැමති මැතිවරණ වලට යන්න. ඒක එක දෙක નિયમિત කරදි මැතිවරණයක් තියන්නට පහසුකම් නැත්තම් ඉඩකඩ නැත්තම් මේ ක්‍රමවේදයන් නැත්තම් පමණක් නිශ්චිත වූ මැතිවරණයක් පවත්වන තාක්කල් මැතිවරණය කල්දාන්න කියන එක විතරයි කියන්නේ. අපි මැතිවරණය කල්දාන්න කියන එක කියන්නේ ඒ පැත්තෙන් ඒගොල්ලන්ට කරන්න බැරි කමක් තියෙනවා නම් විතරයි. අපි කියන්නේ අපේ මැතිවරණය පවත්වන්න નિયમિત දිනේට. අපි ඒකට දූදානවා.